ජාතික ගීය දෙමළ භාෂාවෙන්ද ගායනා කිරීමට විධායක සභාවගත තීරණය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුව උණුසුමුණා. ඒ සරත් විජේසේකර මන්ත්‍රීවරයා මතු කළ කරුණු කිහිපයක් මුල් කරගනිමින් සිංහලෙන් ගායනා කරන ජාතික ගීය දෙමළ භාෂාවෙන්ද ගායනා කිරීම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවත්, හැකිනම් ඉන්දියා අග්‍රාමාත්‍යවරයාට එරට ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමට උපදෙස් දී යුතු බවත් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියා. ඊට බාධා කරමින් නැගී සිටි සුනිල් හඳුන්නැති මන්ත්‍රීවරයා කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජාතික ගීය දෙමළ භාෂාවෙන්ද පවතින බවයි. ඔහු තීරවා, නමුත් ගායනා කරන්නේ සරත් විජේසේකර මන්ත්‍රීවරයා තර්ජනාත්මකව කියා සිටියා. මේ අතරතුර නැගී සිටි වාසුදේව නානායකාර මන්ත්‍රීවරයා කියා සිටියේ තමන් ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යවරයාව සිටි සමයේදී මෙම ගැටලුව ගැන සොයා බැලූ බවයි. දෙමළ භාෂාවෙන් මුද්‍රණය කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජාතික ගීය දෙමළ භාෂාවෙන් පවතින බවත්, එහි ශ්‍රී ලංකා මාතා යන්න ශ්‍රී ලංකා තාගිලෙසින් ඇති බවත්, සිංහල ජාතික ගීයේ තනුවෙන්ම දෙමළ ජාතික ගීයේ ගායනා කළ හැකි බවත් වාසුදේව නානායකාර මන්ත්‍රීවරයා කියා සිටියා. වාසුදේව නානායකාර මන්ත්‍රීවරයාගෙන් පසුව අදහස් දැක්වීමට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහස ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම නොවන බවයි. ඒ අනුව දෙමළ භාෂාවෙන් ගීය ගායනා කිරීමට තමන් එකඟ බවත්, ඇතැම් අන්තවාදී සංවිධාන රට තුළ ජාතිවාදය හරවසමින් සිටින බවත් මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියා. මම ප්‍රමිත සාගරගේ සිංහ FM වාර්තාකරු පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට